ඒ වගේම මුදල් අච්චු ගහන්නේ වර්ෂයේ අවසානයේ වන විට ජනතාවගේ ජීවිතයේ මත අධික පීඩනයක් පටවන භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ උපරිම සීමාව කෝටි 40,000කින් ඉහළ නංවන්නට හදපු අවස්ථාවේදී අපි පාර්ලිමේන්තුව ඇතුළේදී පරාජයට පත් කළා. ඒ වගේම මම ඊයේ දිනේදී ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මුදල් අමාත්‍යවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ අපි විශ්වාස භංග යෝජනාව බාර දෙන බව. ඒ නිසා මේ අපි ජනාධිපතිවරණය පරාජය වූ දිනේ සිට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයාට ඡන්දය දීපු අහිංසක මිනිසුන්ගේ පැත්තේ සිට ගැනීම නිසා ඊළඟට නොහැකි සියලු දෙනා දඩයම් කිරීමේ ආරම්භක පියවරක් වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගත්තා කියලා තමයි මම විශ්වාස කරන්නේ.